ඉන්දියාවේ සමහර ප්‍රාන්ත යැපෙන්නේ අපේ රටේ මාළුවා වල්ලන්න අවස්ථාව ලැබලා දීලා. අපි දැක්කා ඒ රටවල වල දේශපාලන ප්‍රතිපත්ති ගත්තම සමහර පක්ෂවල මැතිවරණයට එන්නේ ලංකාවත් එක්ක දින දීවර ප්‍රශ්නෙට විසඳුමක් දෙනවයි කියලා. ඉතින් මේ නිසා සාකච්ඡාමය වශයෙන් ඒ ආණ්ඩු රජයන් සාකච්ඡා කරගෙන යන්න ඕනේ. හැබැයි අපේ රටේ දීවර ආරක්ෂා කරන්න ජාතික ආරක්ෂාවට ඉන්දියාවගෙන දීවර යාත්‍රාවල යම්කිසි බලපෑමක් තියෙනවා නම් ඒ පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් යොමු කළා කටයුතු කළ යුතුයි මම විශ්වාස කරනවා. ඒ විශේෂයෙන් මම ජීවත් වෙන්නේ තංගල්ල හම්බන්තොට දිස්ත්‍රික්. මගේ ගමේ ඉන්නවා දීවර අමතර තුන් දෙනෙක්. කැබිනට් ඇමතිවරයා ඉන්නවා, රාජ්‍ය ඇමතිවරයා ඉන්නවා, පළාත් සභා ඇමතිවරයාත් ඉන්නවා. හැබැයි ඉතින් බෝට්ටුවක් ඇරුණොත් සතිය දෙක තුන යනවා බෝට්ටුව කොටට ගේන්න. දැන් බෝට්ටුවේ ඉන්න දීවරයන්ගේ ජීවිත බේරගන්න. ඒ පිළිබඳවත් මේ ආණ්ඩුවේ අවධානය යොමු කරන්න.